විජේගොඩ රැලියට සම්බන්ධ වෙන්න සන්ධානයක් නියෝජනය කරන මන්ත්‍රීවරු ජනතා නියෝජිත වරුන් වරියන් අපි විශේෂයෙන්ම නියෝජනය කරේ ජනතාවගේ මතය. අපි සියලු දෙනාම නැගීසින්නේ, අපි සියලු දෙනාම වෙරදරන්නේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්, මව්බිම වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්, අපේ අතීතයේ ඒ තියෙන දේවල් රැකගන්න මේ දේවල් ධනේ නිසා මම හිතනවා ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන මොහොතක, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වෙලා තියෙන මොහොතක කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කරත් තමන්ගේ මතය දරන්නට අයිතියක් තියෙනවා. ඒක ලංකාවේ පුරවැසියෝ හැමෝටම තියෙනවා නම් මම හිතන්නේ දේශපාලනය කරන අයටත් ඒක අනිවාර්යයෙන්ම හිමිවෙන්නට ඕනේ. ඒ නිසා මම විශ්වාස කරනවා නුගේගොඩ 18 වෙනිදා තිබිච්ච රැලියට සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාගෙම මතයක් තිබුණා. ඒ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ අගමැති අපේක්ෂකත්වයට පත්වලා එළඹෙන මහ මැතිවරණයේදී අලුත් ගමනක් යන්නට පවතින නායකත්වයත් එක්ක අත්වැල් බැඳගෙන ඒක තමයි අපේ දැනට ජනතාවගේ තියෙන අභිලාෂය. ඒ ජනතා අභිලාෂයන් ඉෂ්ට කරන්නට තමයි අපි හැමෝම පෙළ ගැහුණේ.